ධර්මානුශාසනාව. කරුණාපින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. පරලෝකයන් අතිත්තාවෝ පාමින දැනුම සංඛ්‍යාව පිළිපදින තවත්මේ කුසල ධර්ම සමූහයයි කියනවා කාර්යයේ අලමින් කාරණේ තමයි අත්තානන්දේ කියන යන්නා කියන්නේ ගහම් කරේ මේ ලෝක ධාතුවේ උපදින සෑම සත්‍යයකම තමන්ගේ ආත්මාවේ ප්‍රියයි මනසයි යකත් පිළිසින් කුරුකුරුන්වන් පවා තමන් ජීවිතයේ ප්‍රියයි මනසයි මේ සබහා ධර්මයේ ප්‍රියතම දෙය හේතුව සෑම සත්‍යයේ මනරභාවය නම් ඉතදීම සිද්ධවන්නේ හේතුක ඵලයක් අනුවයි. හේතුක ඵලයක් අනුවයි දුක දෙන්නේ. උපන්නේ මොහොතේදී පරිසංවිත විෂය සලත්ම කාලතුරේ චිත්තක්ෂණ ගානක් අගියේ තැන බාලවන්නේ උපන්නේ ජීවිතයේ ආසාදීමේ මරණ කාන්තික ලෝභ චිත්ත පරම්පරාව. ඒක කියනවා මරණ කාන්තික ලෝභ ධාමී කියලා. මනුෂ්‍යයෙකුට වෙන පිළිසක් සැපෙකුට වෙන දෙවියෙකුට බ්‍රහ්මයෙකුට වෙන යථා පිළිසින් අභිසමානාරික උපන් සැපයෙකුට උනාදී කාසම් විගන්වාලද විශේෂිත සිතාත්ම දානක ජීතන උපන් භවයේට ආසා දිවීමේ අනන්ත වීමේ සිත්යේ යපහල වෙන මම කාන්තික නෝද ජවනි කියන්නේ ඒකයි ඕතෙන් කුසලව හඳුනන කෙනෙක් කියනවා නේද? සත්‍ය සත්‍රාදි නම්බිනි කියන කඩය. ඒ දෙතේ ඇලෙන සුළු නිරුක්නාව. ඒකෝතේ කුසලාවේ උපන් ආස්වාදයේ විමුක්තාවුනික ආස්වාදයේ උපාදිනේක. උපාදිනේක කියන්නේ සංහාරයෙන් දෙකෙන් අල්වා ගන්නාලද ජීවිතය තමයි උපාදිනේක ජීවිතය උපාදිනේක කාර්යය. එන්නේ ආස්වාදය හැම කටකෙතුම සමාන දෙයයි. අයේ සිතන සත්‍යය වුණත් නැරෙන්නේ තනතේ. ඒ නිමින්නේ තනතේ. නමුත් ඔහුට සමා කරගත් පරමාදීයෝගේ නිමින සිදුවීම අනිවාර්යයි. සෑම මිනිසෙකුගෙන් කල්පනාන දෙයයි. ඒ මිනිසෙයෝ තමන්ගේ ජීවිතයේ ප්‍රයයන් අනාපයි. ඒ ප්‍රයමනාක නිසා තමයි උපන්දාසේ කතා විශ්ම ගන්න හෙලන්නේ. විශ්ම ගන්න හෙලන්නේ ජීවත් වෙන්නේ. විශ්ම ගන්න නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. උපන් මොහොතේ රතන් මොහොතන ජන්මවලින් සිද්ධ වෙන කලන්න තියෙන නිසා උපන් මොහොතේ රතන් අත්පා නමනවා දිගාරින අරනවා දෙලනවා කනින ඔක්කොම දෙන්නේ තමන්ගේ ජීවිත තමන් ප්‍රේමනාප නිසා දැන් තේන වාසය තේන කොට තමන් ජීවිතය ගැන පිළිදෙලින් දෙයෙන් ඔක්කොම හුරු වෙන්නේ කුරුදු වෙන්නේ තමන් තමන් ප්‍රේම නිසා ධර්මයෙන් දෙන්නේ මූල සෝදන්නේ වචනාන්නේ ඇදෝලන්නේ සරංගාන්නේ දැනත් දැනත් මේ සංසකාරක පරිහරණය කරන්නේ සෑම ගන්න, දින ගන්න, ඉඳා ගන්න, ඉරියව් කරස් ගන්න, ව්‍යායාම කරන්නේ තමන් ජීවිතේ තමන් ප්‍රේමන අපනිකා. ඒ කොච්චර ප්‍රේමනාද අපි තියෙනවා නම් මදුනේ කිදුන්නට කැමති නෑ. එවාගෙම යටත් ත්‍රිසේකෙන් මේ කොත්තක් නරන්වත් දුවාලයක් වෙනවාට කැමති නෑ. එවාගෙම ආහාර අනුභව කරනකොට ගල්කඩක් හැදෙනතරම්වත් අපහසුයක් කැමති වෙන්නේ නෑ. ඒ ධර්මයෙන් තමන්ගේ ආත්මය ගැන කියයි මනසයි. තේ සමාධි නපුරු වචනයක්, දීර්ඝ වචනයක්, ගර්හා වචනයක් කියනාට කැමති නැහැ. ඒ වගේම තම දිනාම සමාධි ජීවිතයට සත සංකල්ප වැඩම දිනසයි කැලැත් දෙන්නේ. කොයිනරි එළාවක සමාධි විකසෝ කිනිසුකා දෙනා නම් ඉතේ කලකෙල්ලක් ඇති වෙනවා ඒකට කියන අත්මමතාව කියලා. ඒ තමයි තේරුමක් ඇති වචනයක් අත්මමතාව. ඒ කියන්නේ සමාද තමා පිටුපේ කරන්නේ සිත කලක්න වෙලාව තමයි අත්මමනතාව කියන්නේ. හැම දිනම ජීවිතයේ ප්‍රියමනාප ප්‍රියමනාප දෙයක් ලැබෙනවා නම් අත්මමනතාව කියන්නේ සතුට ඇති වෙනවා. ඒක නිසා සෑම සත්‍යයක්ම සමාද දිය බල දැනගත යුතුයි. විශේෂ දැනගෙන තමාගේ ජීවිතයේ අනිත්‍ය කිනේස දුක්ඛ කලක්න යන්නේ නැලදී විද්‍යාවේ නිසකාරණා සියලු යහපත් කටයුතු තුළ නිරත ජීවිතයේ කියන එක කලමිනි ගාථාවේ කියන දේවෝපදේශයයි. උපන්න සෑම කෙනෙකුගේ ජීවිතයේ අවසාන මොහොතකටත් වීම අනිවාර්යයි. ඒ දෙක ජීවන සාහවයි සැදැලැවිලා තියෙන්නේ. සිත්ක්ෂණයක් ගානේ සිද්ධ වෙන්නේ මේ අවසාන මොහොතේ සමීප වෙනයි. මේ බව මොනින් දැනගන්නා වූ ඥානවන්ත අය ඉදිරිනේ ගත්තොත් ඒකෙනි තමා නිවන් සමාන වෙනවා නම් තමන්ගේ ජීවිතයේ සුවපත් කරගන්න පිණිස අප්‍රමාද වෙනවා. අප්‍රමාද වෙනවා කියන එකේ තේරුම ඉතේ අකුසල් සිතක් පාල වෙන්නේ නැදී අකුසල ලක්ෂණ කියෙන්නේ නැදී අකුසල ප්‍රයාවක් සිදෙන්නේ නැදී මනස සිහියෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා. ඒ ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශය දෙවිවාහයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ සමාසතු මොනතරම් සංසප්ත තිබුණත් ඒ කියන්නේ ජීවෙනවා අවසාන මොහොතේදී. සමන්ත එකතු වන එකම ධර්මතාව තමයි කල කුසල් ලකුසල් කර්ම. එතන සායාව අනකාවියේදී සමන්ත කරදරයක් නොදැනෙන්න. සමන් පසුපස යන දෙවනල සමන්ත කරදරයක් විපත් පීඩාවක් වෙන දෙන්නේ නැහැ. ඒ වාගේ පසුපස යන දේ තමයි කුසල ධර්මයේ. කුසල ධර්මයේ මොනතරම් රැස් වුණත් කෙනෙකුට බරක් නැහැ අපහසුතාවක් නැහැ. කුසල ධර්ම රැස් වෙන්න මානසික සුවයක් ලැබෙනවාමයි. ඒක නිසා අකුසල ධර්ම තමයි අර සෙවණන් ලක්වාදී නොමේ කරත් දැලක ගුණාගේ කපිතේන කරතරෝ ගුණාගේ පීඩා කරමින් එන්නේ අකුසල කර්මයි. එනිසා තමයි තමාගේ චේතනික තවස්නා ලෙස අප්‍රමාදව දාන සීල භාවනාවේ ප්‍රසාදස් කරගතු යුතු කියනක දරුදාකාර දෙවිනයි. ඉගෙනු ගන්නා තමයි දානගනාත නිවන දක්වා කරලෝක උපදින සිදුවෙනවා. අතන නවයේදී සතර ගමන ආසංවේදාතුල නිවන ඥාන දුක්ඛල සංකාණයට නියත නිවන ලබාගත් මාගෝසකානන් වහන්සේලාට සත්‍යයක බෝධිසත්වයන් වහන්සේලාට එවැගේම අරිහත් මාර්ගඵල ලබන උතුමන්ගනම් ගතු මේත වෙනවා. එවැගේම කාල නිවන වෙනවා තමන් විපාරණය කිරී කියන ආකාර අනුව. නමුත් අනිත් අය ගැන සතර ගමන කොපමණ වාර උපදින්න සිදුවෙනවාද කියන එක නියමයක් නැහැ. ඒතකොට මේ භව සංකාරයේදී චිත්ත සෝතනිස ප්‍රවත්නාව එකම දේ තමයි මේ විදිහේ බුද්ධෝත්පාද කාලයක සැබෑ සම්මාදිට්ඨිය පිළිපදවාගෙන දාන සීල භාවනා දිවයෙන් ප්‍රසාරයක් කර ගැනීම. එනිසා අප්‍රමාදව සතර ගමන සුවපත් නිවන දක්වා යාගන්නේම පිණිස උසල ධර්මයන් රැස්පත් වූ දෙය කියන්නේ කවසාන ගාථාවේ තේරුමයි. මෙතන සඳහන් වෙනවා කුසල ධර්ම කියනවා ධර්ම වශයෙන් ඉස්සලා ලැබගත් පාඩමකට සම්බන්ධ තේරුමක්. ඒ කියන්නේ තමාගේ සංකාමයේ පිරිසිදු කරන්නා වූ තමන්ගේ සංකාමයේ අපිරිසිදු කරන දේවල් නැසන්නා වූ ධර්මතාවන් කියනවා කුසල ධර්ම කියලා. ඒ කියන්නේ කුසල සංකාරකේ කාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති කලයන්ති සම්පෙන්ති විද්දන්තෙන් දී කුසල ලබනවා අත්කතාවල එක අපිරිසිදු කරන සිත ගොරෝසු කරන සිත අයහපත් කරන සිත දුර්ගාන්ත කරන සිත නපුරු කරන සිත පිළිකුල් බාට පමුණුනේ ධම්ම ස්වභාවයන් කියන ආප ධර්ම කෙලේ ධර්ම කියන ඒවා කලනේ සලනේ කම්පනේ කියන්නේ විනාශ කෙරියෝ අවිලාස කරන්නා වූ ධර්මයන් දෙන කුසල දේ. ඒකම සිත පිරිසිදු කරන ආකාරයෙන් පුණ්‍යය කියලා හඳුන්වනවා. ඊනෙත් කියලා කියන්නේ සිත පිරිසිදු කරන ආර්ථයයි. අධයම් පුණාපේකේ පුණ්‍යම්. සිත පිරිසිදු කරන්නේ කෙනයි. සිත පිරිසිදු කරන දරින් ඒ කුසලයට තුන දෙනවා. එවාගෙන හිතේ අඳුර නැතුන දරින් විතර කියන කුසල දේ. කුසලයේ දිනේ කියන දෙක වචන වශයෙන් දෙකක් වුණාට එකම ධර්ම ස්වභාවයයි මේ වචන දෙදෙන්නේ. අඳුරු කාමරයක දළුන පහනක් වාගේ. අඳුරු කාමරයේ අඳුරු ගැලක පහනක් දැල්වන දොතේ කරෝ දෙකක් දෙපසුන විශ්ිත වෙනවා. එකක් තමයි පහන දැල්වන කොට එළියට ඇතරෙනවා, අනික තමයි අඳුර නැතෙනවා. එයිසම මේ පහනට නම් දෙකක් භාවිතා වෙනවා. අඳුර නැසන ආකාරයෙන් පහන දෙතු වෙනවා සමදන්තේ සමෝනොද කියලා. සමදන්තේ කියන්නේ අඳුර නැසන්න. සමෝනොද කියන්නේ අඳුර දුරු කරන්න. මේ පහනට නමක්. එළියේ සතරවන ආකාරයෙන් පහන දෙ කියනවා දීපෝ, පදීපෝ, පඤ්ඤෝසෝ. ඔයගේ නම් තේනවා. ඒතොල් දෙකම පහනයි නම් දෙකක් යතුනේ ද්‍යාකාර ක්‍රියාකාරීත්වයක් සිදු වෙන නිසායි. අඳුර නැසන ආකාරයෙන් සමදන්තේ සමෝනොද කියනවා පහනට එදිනෙත් ඇතරෙන අර්ථයෙන් දීපෝ පදීපෝ පඤ්ඤෝතෝ කියන වචන පාවිච්චි කරනවා. අපි පහන කියලා සිංහලෙන් කියන්නේ එළිය කතුරුන් අර්ථයේදී. අර අපරණස්න අර්ථයෙන් භාවිතා වෙනවා අඩුය. නමුත් අපි ගාථාවේ නෙවත වචන දෙකම පාවිච්චි කරනවා. ගන්ධ තේලක් කදින්නේන දීතේන සමදල්කින කිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනදං කියලා අපි ගාථා කියනවා පහන් දැල් වෙනකොට. එතකොට ඉන්නේ වෙන්නේ ගන්ධ තේලක් කදින්නේන සුවඳ තෙලින් දැල්වන ලද පහනින් දීතේන සමදල්කින අපර නැතන පහනින් කිලෝක දීපං සම්බුද්ධං තුන්ලොවට පහනක් වූ සරුවඥන් වහන්සේට පූජයාමි සමෝනදං අඳුර නැසෙන එවත් අවිද්‍යා අන්ධකාරයේ නැසෙන කරුවක් යනවා විශේෂ ගෞරවවත්ින් පූජා කරමි. එතකොට එතනේ වචන දෙකම පාවිච්චි වුණා. කිලෝක දීපංසයේ තුන්ලොවට පහනක්. ඒ වගේම තුන්ලොව අඳුර නැස බැවින් කම නොදන් කිවා කරුවක් යනවා විශේෂ. කරුවක් යනවා විශේෂ කළමක් වුණාට නම් දෙකක් පාවිච්චි වුණා. කම නොදන් දෙවේ අන්ධකාරයක් නැදෙනවා. කුමද්ද අන්ධකාරයේ අවිද්‍යා අන්ධකාරය නැදෙනවා. එවැගේම කිලෝක දීපං තුන්ලොවට ප්‍රඥා ආලෝකය දැල්වෙනවා. එනිසා කරුවක් යනවාට තුන්ලොවට පහනක් තුන්ලොව අපරණතන් නව උත්මේ. එවැගේම පහන දැක්කේ නම් දෙකම පාවිච්චි වුණා. ගන්ධ තේලක් අධික්කේන දීපේන. එතකොට සුවඳ තිරෙන් දැල්වුව පහනි. ඊළඟට කියන කම දැල්දෙන අපරණතන පහනි. එතකොට ත්‍යාකාරම නම් යක්න එක පහනට. රාණින සරුවක් යනවා ඒකත් ඒ නම් දෙකම පාවිච්චි වුණා. ඒක හැම දෙයක්ම තියෙනවා එක විදිහේ ක්‍රියාකාරීත්වයේ රාශියක්. එකම චිත්තයෙන් නම් 10ක් පාවිච්චි වෙනවා. චිත්තං, මනෝ, මානසං, හදයන්, පන්දරං, මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඥානං, විඥාන කන්දෝ, කජ්ජා මනෝ විඥාන ධාතු. මේ අභිධර්ම කෙටියේදී චිත්ත විවරණය කරන පදවල තේරුම් 10ක් සඳහන් වෙනවා. ඒ වගේම එකම සිතේ තේරුම් 10ක් ලැබුණේ සිතේ ඥාහාරිත 10ක් තියෙනවා. ප්‍රඥාවට නම් තියෙනවා 30ක්. එකම ප්‍රඥාවට නම් 30ක් තියෙන්නේ ඒ ප්‍රඥාවේ ඥාහාරිත 30ක් තියෙනවා. ලෝභයට තියෙනවා නම් 100ක්. ඒතරම් නම් ඇති දෙයක් එනම ලෝකයක්ද නැහැ. කෘෂ්ණාවට ලෝකයට නම් තියෙනවා 100ක්. එකම ලෝභයේද මේ විවිධාකාර නම් ලැබුණේ ලෝභයෙන් සිදුවෙන ක්‍රියාකාරීත්ව සියක් ආකාරයෙන් සිදුවෙන දැලිමේ. එකම මිනිස්යාට උනත් මේ නම් ලැබෙන්නේ තේජේ බුද්ධිලයා කරන ක්‍රියාකාරීකම් අනුවයි. එකම මිනිස්යා ගොවිතැන් කරනවා නම් ගොවිදේ. එළදාම කරනවා නම් එළෙන්දේ. මිනිහේ කටයුත්ත කරනවා ලියන්නේ. එවාගෙන දේශනා කරන්නේ නම් දේශකේ. එවාගෙන භාවනා කරන්නේ නම් යෝගියේ. එවගේ එකම මිනිසයාට ක්‍රියාකාරීකම් අනුව විවිධ නංග දෙනවා. ඒ වාගේ තමයි මේ කුසලයේ නිහේ කියන එක නම් වශයෙන් දෙකක් වුණාට ධර්මතාවයෙන් එකයි. ඒ වාගේ කියනවා දත පුණ්‍යක් ක්‍රියාවලා දත ආකාරයෙන් වැඩක් කරගන්න පුළුවන්. මොනවා දත පුණ්‍යක් ක්‍රියාව? දානය, සීලය, භාවනාව තුනයි. අපචායන, දෙයාවත්‍ය, පක්ඛිදාන, සත්කාල මොදෙන, ධම්ම සවන, ධම්ම දේශන, දීපුජකම්. 10යි. දානය කියන්නේ පරිත්‍යාගය, සීලය කියන්නේ සීලවන්ත වීම, භාවනා කියන්නේ සමාධි ප්‍රඥා වැඩි වීම. අභිචාරණ කියන්නේ වැඩි හි කියන්නේ සිල් තුන ගෞරව කිරීම. දෙයාවත්‍ය කියන්නේ වත් පිළිවෙත් කිරීම. බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන, මනුෂ්‍යයන් හැම දෙයක්ම ආදී වත් පිළිවෙත්. සත්‍ය දාන කියන්නේ කළකින් අනුන් අනුමෝදන් කර වීම. සත්කාන මොදෙන කියන්නේ අනුන් කළකින් තමන් අනුමෝදන් වීම. ධම්ම සවන් කියන්නේ අනුන් දෙතන දේ ධර්මයේ තමන් ශ්‍රවණය කිරීම. ධර්ම දේශනේ තමන් ධර්ම දේශනා කිරීම. දෙතුක කර්ම කියන්නේ සම්මාදිටියේ වැඩෙන හැටේ කුසාගත් වීම. මේ දස පුණ්‍යක් ක්‍රියාවත් වශයෙන්නේ හිත පිරිසුදු කිරීමේ කුසාගත් කරගන්න පුළුවන්. තා කියනවා දස කුසල කර්ම කට කියලා. ඒ 10ක් කියනම නේද? ආනාපානා වේදමණි, අදින්නාදානා වේදමණි, කාමයේ සුමිච්ඡාචාරා වේදමණි 3යි, මුසාවාදා වේදමණි, කෙසුනා වාචා වේදමණි, කරුකා වාචා වේදමණි, සංකප්පලාපා වේදමණි 4යි 7යි. එවැගේම අනවිද්‍යා, අවියාපාදය, සම්මාදිට්ඨි. මේ 3යි 10යි. මේ 10ට කියනවා දස කුසල කර්ම කට කියලා. ඒ කියන්නේ මේ පාපයන්ගෙන් වැළකීම 7ක් කියලා. කයින් සිදුවෙන අකුසල 3ෙන් වැළකෙනවා. වචනෙන් සිදුවෙන අකුසල 4ෙන් වැළකෙනවා. සිතෙන් සිදුවෙන අකුසල 3ෙන් වැළකෙනවා. මේවාට කියනවා දස කුසල කර්ම කට. එයින් එහෙ යෙදෙන්නේ තමන්ගේ සිතේ කුසල් වැඩෙනවා. සාසන දස පාරමිතා නමින් 10ක්. දානය, සීලය, නෛෂ්ක්‍රාම්‍ය, ප්‍රඥාව, ඊර්යය, ශාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව. මේ දස පාරමිතා එකක් එකක් පාදා කුසල් සිද්ධ වෙනවා. දන් දීමෙන් කුසල් ගැල්නවා. සීලය රැකීමෙන්, නෛෂ්ක්‍රාම්‍ය කිරීමෙන්, ප්‍රඥාව දැකීම් කිරීමෙන්, ධර්මයේ වීර්ය වැඩි වීමෙන්, ශාන්තියවත් ඉවසීම දිනු කිරීමෙන් සත්‍ය වාදනය දීමෙන් අදිස්ථාන බලයෝ කුසල කිරීමෙන් මෛත්‍රිය වැඩි වීමෙන් එවාගෙන සැප දුක් දෙකෙහි මැදහත් වීමෙන් කියන මේ වාගෙන් දස පාරමිතා වශයෙන් කුසල් දෙක ලැබෙනවා. තා වෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රිය වැඩි වීමෙන් කරුණාව වැඩි වීමෙන් මුදිතා වැඩි වීමෙන් උපේක්ඛා වැඩි වීමෙන් කුසල් ලැබෙනවා. තා වෙනවා දානය, ප්‍රේරණය, අර්ථකාරියාව සමානාර්ථතා කියලා හතරක්. දානෙන් නම් පරිත්‍යාගය. ඒ වචන නම් මෛත්‍රියෙන් කතා කෙරේ. අර්ථකාරියාව නම් අනුන්ද හිත සෝපිත යහපත් කටයුතු තුළ යෙදෙන්නේ. රාගයෙන් සමානාර්ථතාව කියන්නේ අනුන් ඉදිරි පිට නැති තැනක් සමාගයේ ගුණධර්මය සහ සමානව පැවැත්වීම. මේ සතර සංග්‍රහ වර්ගය ඇදෙන හඳුන්වනවා. මේවා කුසල ධර්ම. ඔයාගෙම තියෙනවා මහා මංගල ධර්ම 38ක්. පාප මිත්‍රයන්ගෙන් වැළකීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, පූජනීය උතුමන්ව පූජා කිරීම, සීල් කරන්න සුදුසු පෙරේතක ජීවත් වීම, පෙරකන්නද පින්කම් මතු කර ගැනීම, චිත ධර්මයේ දනුව පිහිටාගෙන ජීවත් වීම, සුභාසිත වචනව කතා කිරීම, සුවිනීත දිනෙහි අනුගමනය කිරීම, එවාගෙම යහපත් සීල් ශාස්ත්‍ර හැදා හදෑරීම සුභාසිත වචනන කතා කිරීම. එවාගෙම දමෝපියන්ගේ සැලකීම, අමුදරුවන්ගේ සැලකීම, දැහැමි ආජීවයෙන් ජීවත් වීම, නෑදෑයන්ගේ සැලකීම, දන් දීම, ධර්ම දාන, ආමස දාන පුරුදු කිරීම, දස කුසල ධර්මයේ ගංගෝ පැවැතීම, ඥාතියන්ගේ සංග්‍රහ ගැනීම, ඥාතියන්ව අනිකොත් ජනතාවට පරෝපකාරයේ සඳහා වැඩ ඇතිවීම, පාපයන්ගෙන් දුරින් දුර වීම, මධ්‍යපාණයෙන් සදාට වැළකීම, කුසල් කිරීමට නොකමා වීම, ගෞරවකයන්ට ගෞරව කිරීම, උරුමං කටයුත්තන් උරුමං කිරීම, නිහතමානීව ජීවත් වීම, කලබල සැලකීම, බණ ඇසීමෙහි ප්‍රේමනා කිරීම, ගද සමනේ සතුටු වීම. එවාගෙම සුවජී දීකඩු වීම, සිල්වත් ගුණවත් උතුමන් දැකීමේ කැමැත්ත, එවාගෙම ඉවසීමක් වීම, අනිත් එක ධර්ම සාකච්ඡාවේ ප්‍රේමනා කිරීම. එසේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි වීම, ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගැනීම, චතුරාර්ය සත්‍ය දැක ගැනීම, නිර්වාණ අවබෝධයේ කටයුතු කර ගැනීම, අතනෝදාමින් කම්පා නොවෙන්ද පුරුදු වීම, ශෝක විලෙතන ශෝක නොවිඳ පුරුදු වීම, බය වෙනතන බය නොවිඳ පුරුදු වීම, කෙලෙස් සුඛ දිනාලමනේ කෙලෙස් නැති වෙන්න පුරුදු වීම. මේවා කර්ම 38ක්. මේවා එකක් එකක් වාසේ අනුගමනය කරන්නේ සිතේ කුසල් ගැලීම. කර්මයේ ධර්ම වාසේ ඉවසීමේ සමත් වීම. එවාගෙම අලංක වීම, විශේෂයෙන් අලංක වීම, සුවති කීකරු වීම, මුරුදු මුලක් ගති කරතුන් ඇති කෙනෙක් වීම, නිහතමානී වීම, ගද සමනේ සතුට වීම, ලද දෙයකින් යැදෙන්න පුරුදු වීම, එවාගෙම නිවනට බාධක කටයුතු වලින් ගැලවී සිටීම, සහන්දු පැවැත්මෙන් සාම ජීවිතයක් ගත කිරීම, එවාගෙම මූකල නුවණින් යුක්ත වීම, ඉන්ද්‍රිය සංවර කර ගැනීම, වාගේම ගුණයේ නැමෙන සුළුව නිහතමානීව පැවැත්වීම, කිසි දෙයකට ආශාවක් නැතුව හිත පිරිසිදුවෙන් සදා ගැනීම, උදා වූවක් පාපයක් නොකිරීම. මේ කර්ම 15ක් තියෙනවා. මේ එකක් පාදාන දෙදෙන් තමන්ගේ හිත කුසලසිත වැඩෙනවා. ඒ වගේම තවත් සමත භාවනා වැඩි වෙනි, විපස්සනා භාවනා වැඩි වෙනි. තමන්ගේ හිතේ බෝධිපාක්ෂ ධර්මයන් වඩනවා. බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන්න වැඩෙන්න හිතේ කුසලසිතින් වැඩෙනවා. සතිපට්ඨාන 4 සම්‍යක් ප්‍රදාන 4 ඉන්දිපාද 4 ඉන්ද්‍රිය ධර්ම 5 බල ධර්ම 5 බුද්ධියංගාත මාර්ගාංග 8 දැන් අපි සලකා බලමු අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සමයක් පාසාන මේ ධර්මතාවන් අනුගමනය කොට වදාලා ඒ සඳහා තමන් වහන්සේට ප්‍රධානම හේතුවේ ඉන්දිපාද 4යි මොනවාද බලවත් ඡන්දය කියන්නේ බලවත් කැමැත්ත බලවත් කුසාසිත බලවත් කුසල ධීරිය බලවත් ප්‍රඥාව මේවා පෙරට කොටගෙනයි බෝසතාණන් වහන්සේ දානාවේ පාරමී කුසල් කෙරෙවි. දැන් අපි සලකා බලමු අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ ධර්ම කඩේ කියනකොටම සතර දුකින් අත මිදෙ නිවන් සුව ලබන්නට බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් පිළිගනිමින් මේකයි බුද්ධං සරණං ගච්ඡාමි. ශාමි සීලම දෙනා බෝධිසත්වරු. බෝධිය කියන්නේ සතර මඟඵල නිවන. ඒ සතර මඟඵල නිවන ලබන්න සුදුසුකම් අනුගමනය කරන්නා තමයි බෝධිසත්ව. දැන් අපි සීල දෙනා බෝධිසත්ව. මේ බෝධිසත්වෝ අපි සෑම දෙනා බලවත් ඡන්දයක් ඇති කරගන්නට ඕනේ. ඒ බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස. ඒ සඳහා අපි උදේ අවධූතයන් සතා නිින්ද තැනතුර කරණ කියන හිතන හැම දෙයක්ම කුසාසියෙන් පහළ වෙන හැටියට පුරුදු කර ගන්නවා නම් අන්න අපේ බෝධිසත්ව සත්‍යයෙන් ඉහළට දියුණු වෙන අය බවට පත් වෙනවා. එතකොට ඒ බමා බිඳුවනිය සලකාගෙන අභිෂ්ඨාන බල දිරිතුවා ගන්නට ඕනේ. මගේ සෑම කටයුත්තක්ම මම කුසාසියෙන් වැඩෙන හැටියට පවත්වන්නේ කියලා අභිෂ්ඨාන කරගෙන පරිචිත වෙනවා. අපේ සිතට අපේ ඇහැට කනට නාසිකාවට ජීවිත කායක අපි අනුදීලා කියන්නට ඕනේ. මට හිතෙන හැම හිතිවිල්ලක්ම කුසාසියේ ස්වභාවයට පත් වේවා. මට ඇහැට පේන හැම දෙයක්ම කුසාසියේ භාව කරගන්න මට නුවණ පහළ වේවා. මම මේ කන පෑන හැම දෙයක්ම මට කුසාසියේ භාව කරගන්න ලැබේවා. මට නාසිකාව දැනෙන හැම ගඳ සුවඳකින්ම කුසාසියේ භාව කරගන්න ලැබේවා. මගේ ජීවිත දැනෙන හැම රසයකින්ම කුසාසියේ භාව කරගන්න මට ශක්තිය ලැබේවා. මගේ කායත් ලැබෙන හැම ස්පර්ශයෙන්ම උසාසිත භාව කරගන්න ලැබේවා කියන තම අනිස්ථාන බල දීකවාගෙන තියෙන්නේ ඕනේ. ඒ වගේම ඉරියව්ව සේම අනිස්ථාන කරගන්න ඕනේ. මම වාඩිලා ඉන්නකොට මගේ සිතේ කුසාසිතින් පවත්වා ගන්න ශක්තිය ලැබේවා. මම හිතගෙන ඉන්නකොට කුසාසිතින් පැවැත්මට මට ශක්තිය ලැබේවා. මම ඇවිදින්න සිටින්නේ මගේ සිතේ කුසාසිත භාව කරගන්න ලැබේවා. මා කායන ගත වීමේදී කුසාසිතින් ගත කරන්න මට හැකි වේවා. ඒ වගේම ක්‍රියාකාරීත්වනවත් අදිෂ්ඨාන කරගන්නවා. මම කලින් කටයුතු කිරීමේදී කුසාසිතින් යුක්ත වීමට සමර්ථකම ලැබේවා. වචන කතා කිරීමේදී කුසාසිතින් කතා කිරීමට හැකි වේවා. සිතින් සිටිවිලි සිටීමේදී කුසාසිතින් සිතන්න මට ශක්තිය ලැබේවා. මේ වාගේ හැම ගිරියවකදී හැම ක්‍රියාවකදී එවගේම හැම දොරටුවක් සම්බන්ධව අදිස්ථාන බල දෙහිතුවාගෙන බලවත් කුසල ඡන්දයක් බලවත් කුසල වීර්යයක් බලවත් කුසල සිතක් කුසල ප්‍රඥාවක් බාල කරගෙන කටයුතු කිරීමේදී අපි හැම වෙලාවෙම ජීුණුවේ දොරටුවේ ගමන් කළා වෙනවා. එවගේම අපි ගාථාවේ සඳහන් වෙන පරිදි අපි මෙලොව ජීවිතයේ සාර්ථකව ගත්තා වාසනාවන්ත කරගත්ත වෙනවා. පරලොව අප්‍රමාණ ජීවිත පරම්පරාවක් අපි සුවපත් කරගත්ත වෙනවා. එයින්ම තෙන්නේ අපි බලාපොරොත්තු වෙන බෝධි ඥානෙ සාක්ෂාත් කරගෙන වෙනස් නේද සදාකාලික සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න සුදුසුකම් ඇති කරගත්ත වෙනවා. එනිසා තමයි ශරුවක් යන වාසනේ මෙහෙම දේශනා කොට වදාළේ. ඒ අනුව සලකා දැරීමේදී අපේ සාන්තිනායක යන වහන්සේ මා කල්ප අසංකේ ගානක් දිස්සේ. ඒ කියන්නේ විශ්වාසංකේ කල්ප ගානක් සිද්දිස්සේ මේ උතුම් ආභෝධ ඥාණයෙන් ඇති කරගෙන සමන් වාසයේ ලොකමාව මේ කියන කුසල ධර්මයන් රැස් කරගෙන ආවා. ඒවා පාරමී භාවිතපත් වුණා. බෝධිපාක්ෂ ධර්ම භාවිතපත් වුණා. අන්තිමේදී දසදහසක් ලෝකධාතු ආලෝකයේදී මේ ලෝක පහළ වෙලා සමන් වහන්සේගේ ප්‍රාර්ථනා පරිද්දෙන්න ගිහිගේ නිග්මේ පරිදිව මහා ප්‍රධාන වීදේ වැඩලා බෝමුණාදා වැඩිඳගෙන මාර්ග පරාජයකට දෝතරඟ දුන්නා. තමන් වහන්සේ 45 අවුරුද්දක් මුලින්ම ලොවට තමන් ආબોධ කරගත් ධර්මයේ මේ කයෙන් දේශනා කොට වදාගා. ඒ අනුව පාරමී පිළ වූ ජනතාව අතරේ සූවිසි අසංකේය 9 කෝටි 8 ලක්ෂයක් දෙන මඟඵල නිවාසය සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේට අවුරුදු 80ක් ආයු වළඳලා අනාගතයේ බග සුදු බුදුරජාණන් වහන්සේගේ දරදා ස්පර්ශයෙන් සුවාසුදාසා ධම්ම කඳ දේශනා කරලා අනුපාදේශයේ පරිනිර්වාණයෙන් සදාකාලික ශාන්ත අමා මහ නිවනට සපත් වුණා. සාතන් වහන්සේලා පිළිගුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සසු ජනතාව සෝකේ කර්මාවෝපෝ පරිලෝකිය. දැලිහිදී ආරක්ෂානද රාජධානි යන් කුතුන මාලිගාදී සියල්ලද නැස්කාර ශේෂ වුණා. මෙසේම ඉරහාන්තරිකා මහා පුත්‍රේ මහා නේද කරුවෙත මහා සාගර වැනි විශාල වත්තු දිවන්දන වයින් දෙකටන් ජාන වහන ඇඳුම් පැළඳුම් මිදෙන දල්ලාදී පායි භෝමික වස්තු සෑයෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්ම ඇතිව නැතුව යන දරින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන දරින් දුකයි කනිෂේ ලෝකවත්නා දරින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මේ ධර්මතාවන් ඒ කාන්තේ දුක්ඛ සත්‍යයයි ඒ දුක හේතු නැතිෘෂ්ණාව සමුදේ සත්‍යයයි ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයයි නිවනට තනමීමේ ආර්ය මාර්ගය මාර්ග සත්‍යයයි බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් දරෝ දාන ආදී පාරමී දෙනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට පත් වුණා. සතර කර්මයේ කෙලෙස් නිවීමාසාර්ථ නිවනේ සැනසී වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අකටත් අප ජීවිතේ පුරා රැස් කරන දාන සීල භාවනාවේ සියලුම කුසල සම්භාර ධර්මයේ පාරමී පාඨපත් වේවා සතු භෝගීකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා ආඛ්‍යා ප්‍රාර්ථනා පිළිතුරු ගන්න. ඊයේ කාලයේ කිසිත ප්‍රාර්ථනා කරගෙන සිටි මහා පින්කම කුයි වෙනවත් ආතර සමශේකර නැතිතුමන් නොත් එන සමශේකර මාතාවන් දෙන්න තමන්ගේ දයාබර දරුවන් මුණුගුරන් මුණුගිරියන් ඥාති මිත්‍රයන් සාල් පිරිසක් දෙක්කාශ කරගෙන මේ මහා සංගරුවන් වදාම ඉදලා පින්කමක් කරගැනීමේ ප්‍රාර්ථනා චතුරාර්ය අවස්ථාව. එනිසා අපි සෑම දිනම නිරතුරුවම බලාපොරොත්තු වන්නේ සැපේ සැපේටපත් වෙන දෙයින් මේ වාගේ පින්කම් කරගන්න අවස්ථාව සංසා ගන්න අතරතේ ඒ වන්නේවත නැවත ආරාධන කරමින් භාවනා මානසිකාරී යොමු කරගෙන ඒ කුසලයන් අභිවර්ධනය කර ගැනීම අපේ යුතුකම වෙනවා. ඉතින් විශේෂයෙන් මේ මෞර්ය දෙතල හැම විටම ජීවත් වන්නේ ධර්මයේ උඩයි. තමන් හිතන්නේ ධර්මයේ කියන්නේ ධර්මයේ අනුගමනය කරන්නේ ධර්මයේ. තමන්ගේ දයාබර දරු මුණුගුරු පිළිසෙටත් ඒ උතුම් ධර්මයේ ලබා දෙන පිළිස නිරතුරුවම කුසල ඡන්දයෙන් තමයි අදිෂ්ඨාන බල දීපවාගෙන මෙත් සිහිදුවන්නේ. ඒ දීර්ඝ කාලයක් තම පුරුදු කරගෙන ආව යහපත් කුසල ධර්මයන්ට තවත් පාරමිතාවක් එකතු කර ගැනීම පිණිසයි. එතර ජීවත් වෙන දරුවන්ගේ සැමෙන්නේ මේ අවස්ථාවේදී ඒ දරුවන්ට ආශිර්වාද පිණිස දෙමෝපියන් ආදීක පින් සැමෙන්නේ පිණිස මේ පින්කම සංවිධානය කරගෙන තියෙන්නේ. මේ පින්කම ඉතා සාර්ථකව සිදු කර ගැනීමට පූජ්‍ය කෝට්ටේ වක්ස ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ලැබී තියෙනවා. ස්වාමීන් වහන්සේ බඩල් කුමරී අනුද්ද ස්වාමීන් වහන්සේගේ සහයෝගය ලැබී තියෙනවා. එනිසා මේ විදිහේ සිල්වත් ගුණවත් යහපත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනමකට ලැබීම වඩා ඉදවාගෙන ඒ පින්කම ඉතාම සාන්තව සාර්ථකව අර්ථ සම්පන්නව මුදුන් පමුණවා ගන්න ලැබුණා. මෙසේ මේ සිදු කරගත් දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාපමේ සැලසෙන සම්බුද්ධ ශාසනයේ සමවරු 5000ක් පිරෙන අතුරු ශ්‍රී ලංකාද්වීප ධර්මයේ කරේ නිර්මලව සමත්මට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේම සීලවන්ත ගුණවන්ත බුද්ධ පුත්‍ර සංඝරත්නයේට මේ බුදු සසුන ආරක්ෂා කරමින් සසුන ගුණ ධර්මයන් පුරුදු කර ගනිමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙන පිණිස අප මේ යස් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. එවාගෙන තම තමා නමින් අභාර ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්ධ මිත්‍රාදී සියලුම ඥාතීන්ට මේ කුසල සංකාරයත් වේවා. මෙතින් දෙමින් මේ සෑම දෙනා භවයක් පාසා සුගති සම්පත් විදිමින් දාන ආදී දස පාරමී කුණා පැතු භෝගි වලින් අජනාමර ශාන්තාමා මහ නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝක පාලක ආත්මා රක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් එකින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පස්තවයෙන් වැඩෙත්වා ධ්‍යාන අභිඥා විදර්ශනා ඥානයෙන් වැඩෙත්වා බුදු සසුනටත් නම් දිවකත් බෞද්ධ ජනතාවටත් මේ නිවසටත් මේ භූමියටත් මේ මෞපිය දූදරු සෑම දෙනාටම සියලු සම්පත්තියට දේව ආරක්ෂාව සලසා දෙත්වා චතු භෝධි වලින් ශාන්ත නිවාසය ලබත්වා ප්‍රයා මෛත්‍රීන් පින් පමුණුවමු. එසේම හිතවත් වූද නැගවත් වූ දරිතවත් වූද සියලු සත්‍යයන්ට එම කුල ගගනවර වාසීන්ට අවසගම් නගර ලංකාව දඹදිව මේ සම්පද සියලු සම්පල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ තෙන ලැබේවා. සියලු සත්ත්ව මිදුත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දරුවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආශ්‍රය මෛත්‍රීන් තුන් පංගු දෙසිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සංගරෝණක ආයුර්ණ සත්බල ප්‍රඥා දෙනමනි කාර්මී සීලයෙන් සිදු කර ගන්නා ලද මෙම දාන සීල භාවනාදී කුසල සංඝාර ධර්මයේ හේතුයෙන් සහ උද්ධාදී රත්නත්‍රයන් භාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් සින්හස් අමරසිංහ මෞර්ය දෙතලට කමලසේකර මෞර්ය දෙතලට මේ කලබල ගුදාරු පිළිසෙට අද මේ ස්ථානයේ සහභාගීව සිටින තෙන්වත් අගමිසිරතුමා නම් ප්‍රධාන කොට ඇති මේ මහත්තුරු මේ නෝනා මහත්තුරු මවුරු ගුදාරු ඥාති මිත්‍රයන් දෙනාටම සේවක සේවිකා දෙන්නත් එතර ජීවත් වෙන දරුවන්ට ඥාතීන්ට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝකතර වසුරුවන් කර නවග්‍රහ දෝෂ සතුරු කාලදේ මාරක බාධක සියල්ල ිරිදු වඳුසේ විහෙතෙමි ද්වංශනේ වේවා ආරක්ෂාව සෙත සාන්තිය දෙවිංසක් සතවර්ෂ කාලම දීර්ඝව ලැබේවා සමන පීවරග්ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරදරෝ පිහිට වේවා කුසල් නරමුණේ සමාදේශිතින් එච්චිතින් බුදුමුණ දෙවියන් සමගා සැපෙන් නිින්දේවම සැපෙන් අවදි වේවා නපුරු දිනයක් නොතේනේවා දෙවියන්ගේ ප්‍රඥයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදයක් දෙවියන්ගේ ආරක්ෂාවක් ිරතුරුව සැලසේවා කලුන්ගෙන් තුරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වශයෙන් අවියාවෙන් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් චීතලින් උනුසුමින් බඩගින්නෙන් පිපාසින් නැතුම දුරුවන්ගෙන් අවශ්‍යසුනම් විසවුරු සර්පාදයෙන්ගෙන් වාතෙන් පිතේසෙමින් දුන්දසින් රාගද්වේෂ මෝහාදුපත් ඒෂයන්ගෙන් උපතීල කුපත් ඡේද කපුසල විපාක වාරයකින්වත් වියක් ඇති ගැනීමක් සන්තරාවක් සන්ද්‍රාසයක් බොහොමෝගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වියසනයක් එකට සිහිනිකින්වත් නොමගේවා කායික වේදාවියක් නැවේ කායික මානසික සනසිල්ලේ දෙලව දෝනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානේ යසා ඉස්වාගේ සත සම්ප්‍රතියන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ධර්මඥානයෙන් භාවනාඥානයෙන් නීත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සූභම විහරණයෙන් සතර සංග්‍රහවත්වයෙන් දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන් දෙරපස මෝරණ සදාක්යෙන් දෙමින් දෙන දූනෝටපත් වේවා සම්ඥා ප්‍රාර්ථනා කියලා සිතුම නිර්වණකින් වෙන් කල්පෘක්ෂයකින් වෙන් භද්‍රගතයකින් වෙන් පූර්ණ චන්ද්‍රයාගේ සිතූ පැතුසේ පිරි ඉතිරි සත්‍රේකේ සමුද්‍රමත් වේවා දින්සම් සතුවාස අධික පාණයක් අතරක් නැර අපදා ජිතව උදාරලේ සුතුම් ලෙස උත්ෘත්ත ලෙස උත්තරේ තර ලෙස මෙලඟ දූනෝ පර්දෝ සුදිතේ සාන්ත නිවන පිණිස පාරමී කුලා ගැනීමේ සත්‍ය බලයේ ධෛර්යයේ වීර්යයේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍යානුභාවයෙන් ලැබෙනවා සතර වසනාතුරු භවයක් පාසාම නරකාගේ සතර ආයන්දේ ත්‍රිද සත්ත්ව විනාශයෙන් දක්ක දුෂ්කාසනයෙන්ද පංචවි දන්තරාවෙන්ද සම්පූර්ණයෙන් අත්මිදීමද ලැබේවා භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය දෙහෙතුක ප්‍රතිසන්දිය ධාතේස්වරණ ඥානය සංකල්ප ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ ධර්මානුකූල ප්‍රතිපදාව ඇතුළු නිවන් මඟ පාරමී පුරා ගන්නට ජාති ජාති වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිතමි කුලස් සේවක සේවිකාවන් දෙකතුව සුවතේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය බෝධයෙන් බුදුකසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර සාන්තප්පනීත ලෝකෝත්තර අමෘතනා නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභේ පිණිසම මේ උදාර කුසල සම්භාර ධර්මිය අප සෑම දිනා දෙකසේ හේතු වේවා වාසනා වේවා අපි අනිවසුව ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව තරතුයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.